greatest award or the crown that you can receive in heaven, I'm not talking about this earth, in heaven, is winning souls. Swargaye obata labanta puluwan utumma otunna ævilla oba polave dina ganna u aathmay. Determine in yourself when you go to heaven that you will have a crown for being a soul winner. Obage aathmaya thula oba thirnayak gata yutui mama swargayata gihama e aathma dina ganeeme otunna mama laba gannawa kiyala. You know, don't be a Christian who lives for a long time and has not won a single soul. Boho kal kitunu jeevithaye gatha karala ekkenekwat galawimata nogena apu kristunuwek widihata oba jeevath wentepa. So be bold in sharing the gospel. Ithin subaranchiya beda ganeemata oba nirbhitawanna. The Holy Spirit is given to us to be bold and courageous to tell others about Jesus Christ. Shudathmana wahanse apita deela thibena Yesus වහන්සේ ගැන නිර්භීතව කිසිම බයකින් තොරව කියලා මානුෂ්‍යයන්ට කතා කරන්නට හැකියාව දීමටයි. Hallelujah. Hallelujah. The second point I want to share what I learned. දෙවන කාරණාව තමයි මම ඉගෙන ගත්තා වූ. Are you ready for that? ඔබ සූදානම්ද දෙවනි කාරණාවට? Is that with the Holy Spirit you are never alone. ශුද්ධාත්මන වහන්සේ සමග ඔබ කිසි දවසක තනිවන්නේ නැත. Tell the person you are never alone. ඔබ ළඟ සිටින කෙනාට කියන්න ඔබ තනි වී නැත. Because the Holy Spirit is in you and with you. මන්ද ශුද්ධාත්මන වහන්සේ ඔබ තුල සිටිනවා ඔබ සමගින් සිටිනවා. In John chapter 14 verse 18. යොහන් 14 වෙනි පරිච්ඡේදයේ Jesus is introducing the Holy Spirit. Yesus wahanse shuddhaatmana wahanse wahandunwa denawa. You know, the Father introduces Jesus Christ and Jesus is introducing the Holy Spirit. Piyanan wahanse putraya wu Yesus wahanse wahandunwala dunna me sthane Yesus wahanse shuddhaatmana wahanse wahandunwa denawa. You remember the Father introducing Jesus? Obata matakada e piyanan wahanse Yesus wahanse wahandunwa dunna aakare? And here in John chapter 14 and John 15 and 16. And here Jesus is saying something remarkable. මේ ස්ථානයේ තා අලංකාර දෙයක් යේසුස් වහන්සේ පවසනවා අපි බලමු යොහන් 14 18 වෙනි පදය. I will not leave you comfortless, I will come to you. නුඹලා අනාථව නාරින් නෙමි නුඹලා වෙතට එමි. The word used there is I will not leave you as an orphan. මේ ස්ථානයේ සඳහන් කරලා තියෙන පදය ඇවිල්ලා මම නුඹව අනාථව නාරින් නෙමි. The word orphan means a fatherless. අනාථව කියනව එකෙන් අදහස් වෙන්නේ පියෙකු නැති. In the amplified version it says I will not leave you comfortless or helpless. Amplified පරිවර්තනයේ කියන ඔබට උපකාරයක් නොමැතිව ඔබට ඒ සැලකීමක් නොමැතිව මම නුඹව අතහරින්නේ නැහැ කියලා. You know, if you know the Holy Spirit, if you are a Christian and you know the Holy Spirit, you can never say I am alone. ඔබ ශුද්ධාත්මන වහන්සේ හඳුනන කිතුනෙකු නම් ඔබට කිසි දවසක කියන්නට බෑ මම තනි වෙලා කියලා. You cannot say I am helpless, I don't know what to do. ඔබට කියන්නට බෑ මම දන්නේ නැහැ මම මොනවා කරන්නද කියලා මට උපකාරයක් නැහැ කියලා ඔබට කියන්නට බෑ. He is inside you. මන්ද උන්වහන්සේ ඔබ තුලයි. And he will not allow you to be helpless and comfortless. උන්වහන්සේ කිසි දවසක ඔබට උපකාරයක් නොමැතිව සිටින්ට ඉඩ හරින්ට යන්නේ නැහැ. No matter who is not with you. ඔබ සමග කවුරු හිටියේ නැතත් He is with you. උන්වහන්සේ ඔබ සමගයි. John 14:26 speaks about the comforter. යොහන් 14:26 සැනසිලිකාරයා ගැන කතා කරනවා. If you turn to the amplified version there. ඔබ amplified පරිවර්තනයේ දෙස බැලුවොතින් the word comforter is described in 6 words there in the amplified version. ස්ථානයේ සැනසිලිකාරයා නම් කියනවා මේ පදය ක්‍රම 6කින් විදහා දක්වලා තිබෙනවා. I think I shared that in a previous message called fullness and fire. මේට කලින් දේශනාවකදී අපි මේ දේ බැලුවා. And I want to give your attention to 2 particular words there. මේ ස්ථානෙන් පද වචන දෙකක් ගැන ඔබගේ අවධානය ගන්නට කැමතියි. It says he will be your strengthener, he'll be your standby. උන්වහන්සේ ඔබගේ ඒ ශක්තිමත් කරන්නා වෙනවා සහ ඒ වගේම standby ඔබත් සමග සිටින කෙනා ඔබ සමග ළඟින් සිටින්නා වූ කෙනා වෙන්ට යනවා. It says the counselor, the helper, intercessor, advocate, strengthener and standby. ශක්තිමත් කරන්නා සහ ඔබ අසලින් සිටින්නා කියලා මේ ස්ථානයේ සඳහන් වෙනවා. The word strengthener means the one that strengthens from inside. ශක්තිමත් කරන්නා කියලා මේ ස්ථානයේ අදහස් වෙන්නේ ඔබගේ ඇතුළාන්තයෙන් ඔබව ශක්තිමත් කරන්නා වූ තැනැත්තා. Standby means when everything fails he will stand by you. ඔබ ළඟින් සිටිනවා කියලා කියන්නේ අනිත් හැමදේම ඒ අසාර්ථක වෙනවා වගේ දැක්කහම ඒත් උන්වහන්සේ ඔබ සමගින් සිටිනවා ඔබ ළඟින් සිටිනවා. It's like a standby generator. When the power goes there's a standby generator. හරියට generator එක වගේ ඒ electricity නැති වුණාම ඒක පාවිච්චි කරමින් අපි ලබනවා electricity. In my walk with the Lord in this ministry I had to learn this that that the Holy Spirit is the one who is there with me all the time. මගේ සේවයේ කාලය තුල මට මේක තේරුම් ගන්නට වුණා මගේ මුළු සේවයේ කාලය තුලම ශුද්ධාත්මන් වහන්සේ තමයි මා අසලින් සිටින්නේ කියන එක. That I could not depend on any man. මට කිසිම මිනිසෙක් මත යැපෙන්නට බැරි බව තේරුම් ගත්තා. Although men are very nice. මිනිසයන් ඉතාම යහපත්. But men would always change. නමුත් මිනිසයන් නිරන්තරයෙන් වෙනස් වෙන සුළුයි. It is only the Lord who will say I will never leave you nor forsake you. නමුත් දෙවියන් වහන්සේ පමණයි කිව්වේ මම නුඹව කිසි දවසක අතහරින්නේ නැහැ කියලා. In Hebrews 13:5 he said I will never leave you nor forsake you. හෙබ්‍රෙව් 13:15 කියනවා මම නුඹව කිසි දවසක අත් නොහරින්නමි. You know people around you will say all kinds of things. I will never leave you pastor. ඔබ වටා මිනිසයන් බොහෝ දේවල් කියයි පාස්ටර් මම කවදාවත් ඔබව අතහරින්නේ නැහැ කියලා කියයි. Even Jesus had a disciple called Peter. He said, "Even if everyone leaves, I will never leave you." Jesus වහන්සේටත් ගෝලෙක් සිටියා පේත්‍රස් කියලා. ඔහු කිව්වා, "හැමෝම ඔබව දාලා ගියත් මම නම් ඔබව අතහරින්නේ නැහැ කියලා." I'm ready to die for you. මම සූදානම් ඔබ වෙනුවෙන් මැරෙන්න උනත් කියලා පේත්‍රස් කිව්වා. But what happened to Peter? නමුත් මොකක්ද වුනේ පේත්‍රස්ට? He denied Jesus at the most important moment. උන්වහන්සේව ප්‍රතික්ෂේප කර තුන් වතාවකේ අවශ්‍යම වෙලාවේදී. See, in the moment of testing, man will fail. ඒ ඔබව සෝදිස වෙන අවස්ථාවේදී තමයි මිනිසයා කවුද කියන එක ඔප්පු වෙන්නේ. But the Holy Spirit will never fail you. නමුත් ශුද්ධාත්මන වහන්සේ කිසිදවසක ඔබව පරාජිත කරන්නේ නැහැ. So we must learn to hold on to him. අපි නිරන්තරයෙන් උන්වහන්සේව අල්ලාගෙන සිටින්නට අවශ්‍යයි. To trust him at all times. උන්වහන්සේව නිරන්තරයෙන් අපි විශ්වාස කරන්නට අවශ්‍යයි. We cannot live this Christian life with the praises of men. අපිට මේ කිතුණු ජීවිතේ මිනිසයන්ගේ ප්‍රශංසාවන් මත ජීවත් වෙන්නට බෑ. Pastors, many people say, "Pastor, you are wonderful. Your preaching is excellent." සභා පාලකවරයෙක් ලෙස බොහෝ මිනිසයන් කියනවා පුදුමයි පාස්ටර් ඔබගේ දේශනාවල් ඉතාමත්ම අනර්ගයි කියලා කියනවා. You know somebody said praises of man you should use like chewing gum. කියමනක් තිබෙනවා ඒ මිනිසයන්ගේ ප්‍රශංසාව ඔබ chewing gum එකක් වගේ පාවිච්චි කරන්න ඕනේ කියලා. You can bite a little, enjoy it, then spit it out. ටිකක් හපලා ඒකේ රස විඳලා ඊට පස්සේ එළියට විසි කරන්න පුළුවන්. Don't swallow those. Don't swallow chewing gum. ඒවා গিলින්න එපා. Don't swallow the praises of men. මිනිසයන්ගේ ප්‍රශංසාවන් গিলින්න එපා. Because you've been trouble if you swallow it. මන්ද ඔබ গিলලොත් ඔබට ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන්. You know over the years if I look at myself there are so many people who said so wonderful things. අවුරුදු ගණනාවකට පෙර මම බැලුවටින් බොහෝ මිනිසයන් මේ කාලය තුල මං ගැන පුදුම දේ කියා තිබෙනවා. Most of them are not even here today. නමුත් ඒ කියපු අයගෙන් බොහෝ දෙනෙක් අද මේ ස්ථානයේ නැහැ. I remember one person when we were in a shed there. මට මතකයි ඒ ෂෙඩ් එකේ ඉන්නකොට අපි මේ සේවය පටන් ගන්න කාලේදී you must put up a church building, proper church building. ඔහු කිව්වා මේ හොඳ බිල්ඩින්ග් එකක් ගොඩනගන්නට ඕනේ පාස්ටර් කියලා. And we will pay for that building. අපි ගෙවන්නම් ඒ ගොඩනැගිල්ලට කියලා කිව්වා. Don't worry pastor. බය වෙන්න එපා කියලා කිව්වා. And I thought you know I was very young at the faith. I thought wonderful, God has given me this wonderful man. Mama e taruna kale mama hituwa anarga pudgalayak devan hanse mata deela thibenawa kiyala. So I started to make plans to build. Itin mama e salasum kara godanagilla hadannata. Before I could even draw the plans he was no more in the church. E salasum karannat prathama ohu sabhaven ivathwa giya. That showed me that I can't depend on man. Eken mama igena gatta manushyan mata mata yapennata beri bawa. Hallelujah. Hallelujah. So people will be with you, people will leave. Happy pastor. ඔබට මතකද ඒ ප්‍රීතිමත් සභා පාලකවරයා? Happy pastor, happy. Yes. Happy church. Hallelujah. ප්‍රීතිමත් සභාවක්. So when the pastor is secure. ඉතින් සභා පාලකවරයා සුරක්ෂිතව සිටින විට මිනිසයන්ුත් සුරක්ෂිතයි. Hallelujah. Hallelujah. Praise the Lord. ප්‍රශංසා වේවා. Quickly let's go to the final one. අපි ඊළඟ කාරණාව වෙත යන්නට යනවා. The third thing I learned. තුන්වෙනි දේ තමයි that the Holy Spirit is my guide. ශුද්ධාත්මන වහන්සේ මාගේ මඟ පෙන්වන්නයි. He is my guide. උන්වහන්සේ මට මඟ පෙන්වන්නා. In every decision that I make. මම ගන්නා හැම තීරණයකටම that he has to guide me. උන්වහන්සේ මට මඟ පෙන්වන්නා. And this was also a difficult lesson for me. මේකත් මට ඉතාමත්ම අපහසු පාඩමක් වුණා. I made some mistakes on the way. මගේ ගමන තුල මම සමහර වැරදි තීරණ ගත්තා. You remember in my early days? මට මතකයි මගේ මුල් කාලේ. You know somebody brought a bus, a luxury bus. ඒ ලක්ෂරි බස් එකක් රැගෙන ආවා මේ ස්ථානෙට. Those days they call me අයියා. They call me pastor. They said Aiyya, that's a nice bus and you can have it very cheap. And this we will run it and you can earn money and you can support the ministry. ඒ කාලේ ගෙන ආපු බස් එකේ මිනිසයන් කිව්වා intercity bus එකක් අපි මේක ගමු අරගෙන මේකෙන් අපිට දුවන්න පුළුවන් මේකෙන් මුදල් උපයන්න පුළුවන් කියලා මට කිව්වා. In those days I didn't have offering. I didn't take any money from people. I was spending my money. ඒ කාලේ පාස්ටර් ශාන් තමයි මුදල් වියදම් කරේ මිනිසුන්ගෙන් පූජාවන් ලබා ගත්තේ නැහැ. So I thought this is a good idea. මම හිතුවා මේක නම් හොඳ අදහසක් කියලා. I didn't pray about it. මම ඒක ගැන ආඥා කරේ නැහැ. I didn't think about it. මම ඒක ගැන හිතුවේ නැහැ. I said how much and I bought the bus. මම ඇහුවා කීයද කියලා මම ගත්ත බස් එක. From the day we started this bus. මේ බස් එක දුවන්න පටන් ගත්ත දවසින් ඉඳලා. The bus was in the garage more than on the road. පාරේ තියනට වැඩිය garage එකේ තමයි බස් එක තිබුණේ. And in 6 months time. මාස 6කින්. The insurance people came and took the bus and went. Insurance එකෙන් ඇවිල්ලා බස් එකත් අරගෙන ගියා. I didn't realize this bus was it was sold by a thief actually. මන් තේරුම් අරගෙන හිටියේ නෑ හොරෙක් තමයි මේ බස් එක මට විකුණුවේ කියලා. I lost all the money. මට තිබුණ හැම මුදලක්ම මම නැති කරගත්තා. I lost a lot of money that I brought to Sri Lanka as saving. ලංකාවට මම ඉතුරු කරලා ගෙනාපු බොහෝ මුදල් ඒ උදෙසා මම වැය කරා. But I learned something. The Lord said, I have called you to the ministry not to do business. දෙවියන් වහන්සේ මට මේකෙන් එක දෙයක් ඉගැන්නුවා මම නුඹට කතා කරලා තියෙන්නේ මට සේවය කරන්නටයි බිස්නස් කරන්නට නෙවෙයි කියලා. Since that day I didn't touch any business. එදා දවසින් ඉඳලා කිසිම ව්‍යාපාරයකට මම අත ගැසුවේ නැහැ. My only business is the gospel business. මගේ එකම ව්‍යාපාරය වුණේ සුභාරංචිය ව්‍යාපාරයයි. Hallelujah. You know I'm sharing this story because the damage that will come to your life when you're not led by the Holy Spirit can be catastrophic. Mama me deval obat samaga bedagathi shuddhatman wahanse nomethiwa oba ganna thirana obawa vinashayata gena yana thirana wennata puluwan. But always when you learn, when you repent and learn, the Lord will take you higher. Namuth nirantarayen obu pasutavila therum margena kriya karanakota deviyan wahanse obawa ihalata osawanawa. You know, we can always learn. The Holy Spirit will teach us many things. අපි හැම වෙලාවෙදිම ඉගෙන ගන්නට සූදානම් සිටින්න ඕනි මන්ද ශුද්ධාත්මන් වහන්සේ නිරන්තරයෙන් අපට උගන්වන නිසා. We learn from others' mistakes. අපි අන් අයගේ වැරදි දැකලා ඒවයින් අපි ඉගෙන ගන්න ඕනි. It's always better to learn from others' mistakes than you making mistakes and නිරන්තරයෙන් අන් අයට වැරදුණු තැන්වලින් ඔබ ඉගෙනගෙන ඒ වැරද්ද නොකරේ ඉඳීම හොඳයි. ඔබ ඒ වැරද්ද කරලා ඉගෙන ගන්නවට වැඩිය. In John 16:13 and 14 යොහන් 16 වෙනි පරිච්ඡේදයේ 13 14 පද He's called the Spirit of Truth. ඉස්තානේ සඳහන් වෙනවා ඒ He'll guide you into all truth. උන්වහන්සේ ඔබව සියලු සත්‍ය කරා මඟ පෙන්වන බව. He shall not speak of himself but wherever he shall whatever he shall hear he speak. උන්වහන්සේන සැබෑකම ආත්මයන් වහන්සේ ආකල උන්වහන්සේ මුළු සත්‍ය කරා නුඹලාට මඟ පෙන්වනසේක. The Holy Spirit will guide us according to the truth that is in the word of God. චුද්දාත්මන් වහන්සේ අපට මඟ පෙන්වන්නේ දේ වචනේ තිබෙනා වූ සත්‍යතාවයන් අනුවයි. And we must learn to recognize the voice of the Holy Spirit. චුද්දාත්මන් වහන්සේගේ හඬ අපි හඳුනා ගැනීමට සංවේදී විය යුතුයි. If you are a child of God, the Holy Spirit will always speak from the inside. ඔබ දේව දරුවෙකු නම් චුද්දාත්මන් වහන්සේ නිරන්තරයෙන් ඔබේ ඇතුළාන්තයෙන් තමයි ඔබට කතා කරන්නේ. And that voice is a still small voice. ඒ කටහඬ ඇවිල්ලා ඉතාමත්ම ඒ මිහිරි සියුම් කටහඬක් තමයි ඇහෙන්නේ. That is why you need to separate time where you are alone with the Lord in quiet time. ඒක නිසායි ඔබ ඒ නිශ්චල කාලයන් දෙවියන් වහන්සේත් සමග වෙන් වෙච්ච කාලයන් ගත කළ යුත්තේ. Many Christians today are so busy, they are doing so many things, they are busy with the affairs of life and they have not spent time to hear the voice of God. බොහෝ කිතුනවා නිතා කාර්ය බහුල ඒ ලෝකේ කාරණාවල් මත තරම් යෙදී සිටින උන්ට වෙලාව නැහැ ශුද්ධාත්මන් වහන්සේට සංවේදීව කාලය ගත කරන්නට. And they make mistakes and some of the mistakes are big mistakes. ඒක නිසා ඔවුන් බොහෝ වැරදි තීරණ ගන්නවා ඒවා ඉතා විශාල වැරදි බවට පත් වෙන ඔවුන්ගේ ජීවිතේ. You know your decisions in life will determine where you are today. ඔබගේ ජීවිතේ ඔබ ගත්තා වූ තීරණ තමයි අද දවසේ ඔබ සිටින්නා වූ ස්ථානයට හේතුව වෙලා තිබෙන්නේ. The gap between where you are today and where you are expected to be is your decision. අද දවසේ ඔබ සිටින තැනයි ඉදිරියේදී ඔබ සිටින්න බලාපොරොත්තු වෙන තැනයි තීරණය වන්නේ ඔබ ගන්නා වූ තීරණ මතයි. Hallelujah. Hallelujah. So when you know the Holy Spirit is your guide, you'll never be in the dark. චුද්දාත්මන වහන්සේ ඔබගේ මඟ පෙන්වනවා බව ඔබ දැනගත්තම ඔබ කිසි දවසක අන්ධකාරයේ සිටින්නට යන්නේ නැහැ. You can never be in the dark as a child of God. දෙවියන් වහන්සේගේ දරුවෙකු ලෙස කිසි කලෙක ඔබට අන්ධකාරයේ ඉන්නට බෑ. The Holy Spirit will lead you and he will show you which path to take. චුද්දාත්මන වහන්සේ ඔබට මඟ පෙන්වමින් පෙන්වයි කොයි මාර්ගයද ඔබ ගත යුත්තේ කියලා ඔබගේ ජීවිතේ. You know, as a Christian I cannot say I don't know what's happening. I don't know mellow there. I don't know what is happening. කිතුනෙකු ලෙස ඔබට කියන්නට බෑ මම දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කොහොමද කරන්නේ කියලා ඔබට කියන්න බෑ මේ ආකාරයෙන්. You you go through a situation like that in life. ඔබ ජීවිතයේ එවැනි වාතාවරණයන් වලට මුහුණ දෙන විට get down on your knees and pray. ඔබගේ ඔබ දනින් වැටිලා වහන්සේ සමග කාලය ගත කරන්නට. Ask the Lord to show you. දෙවියන් වහන්සේට කියන්ට ස්වාමිනේ මට පෙන්වන්නට. And he will show you, he will lead you in the box of paths of righteousness. උන්වහන්සේ මඟ පෙන්වයි ධර්මිෂ්ඨ මාර්ගවල ඔබ ගමන් කරන්නට ඕනේ මාර්ග පෙන්වයි. Hallelujah. Hallelujah. You know the most important decision I made. Two most important decisions I made was first when I left my job from Dubai to come to Sri Lanka. මම ගත්ත ඉතා වැදගත් තීරණ දෙකක් නම් එකක් තමයි මගේ රැකියාව අතහැරලා Dubai දේශයෙන් Sri Lanka දේශයට පැමිණීම. And my decision to marry my wife, wonderful wife Pastor Liz. තහ දෙවෙනි තීරණය තමයි මගේ අනර්ග භාර්යාව විවාහ වන්නට මම ගත්තා වූ තීරණය. Now these two decisions if I didn't make the right decisions I would not be here today. මේ තීරණ දෙක හරියාකාරව මම ජීවිතේ ගත්තේ නැත්නම් අද දවසේ මම මේ ස්ථානයේ සිටින්නට යන්නේ නැහැ. So there are very important decisions that will change your destiny. ඔබගේ those has to be directed by the Holy Spirit. ඔබගේ ඉරණම වෙනස් කරන තීරණ තිබෙන ඔබගේ ජීවිතයේ ඒ හැම තීරණයක්ම ගත යුත්තේ ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම අනුවයි. I have seen many people with such potential, such big callings in life. But today they are doing nothing because they made mistakes. They didn't let the Holy Spirit guide them. බොහෝ මිනිසයන් මම දැක තිබෙනවා මේ පුදුම හැකියාවන් පුදුම කැඳවීමක් තිබෙනවා. නා ඔවුන්ගේ ජීවිතේ තිබිලා තිබෙනවා. නමුත් ඔවුන් කිසි දෙයක් අද වෙනකොට ඒක තුල ලබලා නැහැ. මන්ද ඔවුන් වැරදි තීරණ අරගෙන ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම නැතුව ක්‍රියා කරපු නිසා. The Bible says he is a good shepherd. බයිබලයේ කියනවා උන්වහන්සේ අපගේ යහපත් එඬේරා. And he said my sheep hear my voice. උන්වහන්සේ කිව්වා මාගේ බැටළුවන් මාගේ හඬ අසනවා කියලා. If you are a sheep you will hear, you will recognize the voice of the shepherd. ඔබ බැටළුවෙක් නම් ඔබගේ එඬේරගේ හඬ ඔබ හඳුනනවා. But it takes some training as well. නමුත් ඒකට යම් පුහුණුවක් අවශ්‍යයි. And that training comes as you communicate with the Holy Spirit. ඒ පුහුණුව පැමිණෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ සමඟ ඔබ sannivedanaya කරන විටයි. Hallelujah. Hallelujah. In the book of Acts chapter 15:28 ක්‍රියා 15 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදය We see the early church how they were so powerful. අපි දකිනවා ඒ සභාව කතරම් බලවත්ව තිබුණාද කියලා මූලික සභාව. You know, they learned to hear the voice of the Holy Spirit. ඔවුන් ඉගෙන ගත්ත ශුද්ධාත්මයන් වහන්සේගේ හඬ අසන්නට. Because the Holy Spirit is a person. මන්ද ශුද්ධාත්මයන් වහන්සේ පුද්ගලෙක්. He's not just an influence. උන්වහන්සේ නිකන් ඒ බලපෑමක් විතරක් නොවේ. Now he says it seemed good to the Holy Spirit and to us. මෙසානේ කියනවා ශුද්ධාත්මයන් වහන්සේට හරිව තිබුණා අපටත් හරිව තිබුණා කියලා This early church were making some decisions in the church affairs. මේ මූලික සභාව ඒ සභාවට අදාළ වූ යම් තීරණ අරගනිමින් සිටියා. And they discussed about it. ඔවුන් එකිනෙකන සමග සාකච්ඡා කරා මේක ගැන. ඔවුන් ඒ ගැන යාඥා කරා. And they came out saying it is good for the Holy Spirit and it's good for us. ඔවුන් එකින් එළියට ආවේ ශුද්ධාත්මයන්ටත් අපටත් යහපතයි පෙනී ගියේ කියනවා ඒ තීරණේ මතයි. You know they didn't come saying it's good for us to make this decision. ඔවුන් කිව්වා නැහැ මේ තීරණය ගැනීම අපට යහපත් කියලා. He said it's good for the Holy Spirit. The Holy Spirit was some like it was good for Mr. Fernando and it's good for us. ශුද්ධාත්මයන් වහන්සේටත් කියලා මේ ස්ථානයේ කිව්ව තවත් පුද්ගලයෙකු ලෙස නම් කරනවා ශුද්ධාත්මයන් වහන්සේව ශුද්ධාත්මයන් වහන්සේට එක යහපත්ව තිබුණ එක නිසා. It's good for the CEO, it's good for the boss and it's good for us. ඒ ව්‍යාපාරයේ අයිතිකාරයාට ඒක යහපත් තිබුණා ඒක නිසා මටත් යහපත් ඒ වගේ I was very challenged when I meditated on this scripture මේ පදේ මම මෙනෙහි කරනකොට මම අභියෝග වුණා You know all the time it should not be just because it's good for me නිරන්තරයෙන්ම මට යහපත් නිසා මම තීරණ ගත යුතු නැහැ You know, young people don't make decisions in life because it's just a good feeling තරුණ තරුණියනි නිකන් යහපත් හැඟීමක් දැනෙන නිසා ඔබගේ ජීවිතේ වැරදි තීරණ ගන්න එපා Always check out is it good for the Holy Spirit නිරන්තර රෙන්ම ඔබ සොයා බලන්න මේක ශුද්ධාත්මයන් වහන්සේට යහපත්ද කියලා. And he says good for us. It didn't say good for me. ඒ වගේම කිව්වා මේ ස්ථානේ අපටත් යහපත් කියලා. ඒ ස්ථානේ මට යහපත් කියලා කිව්වේ නැහැ. I remember just before I was going to get married to Pastor Liz. මට මතකයි Pastor Liz ට විවාහ වෙන්නට ප්‍රථම මම. The first person, one of the first person was I spoke to Liz's dad. මම ඉස්සෙල්ලාම කතා කරපු කෙනා තමයි Pastor Liz ගේ තාත්තා. Pastor Liz said you have to call my father. Pastor Liz කිව්වා කතා කරන්න ඕනේ මගේ පියාට කියලා. Not only that I went and met my pastor. ඒක විතරක් නෙමෙයි මම මගේ සභා පාලකවරයාත් ගිහින් මුණ ගැසුණා. I met several other Pastor Colton. I went to see Pastor Colton. Pastor Colton ව මුණ ගැසෙන්නට ගියා. And I met my leadership team. මගේ නායක කණ්ඩායමත් සමග මම කතා කරා. Only after that I made the decision. ඊට පස්සේ තමයි මම තීරණය ගත්තේ මගේ ජීවිතේ. Hallelujah. Hallelujah. You know these are important things I want to pass on to you. මේවා මම ඔබට වැදගත් ඒ පණිවිඩයක් ලෙස තමයි දෙන්නේ. Because it's so important that the shepherd leads you. මන්ද ඉතාමත්ම වැදගත් එඬේරා ඔබට මඟ පෙන්වීම. Hallelujah. Hallelujah. Praise the Lord. ප්‍රශංසා වේවා. So the Holy Spirit has to be your friend. ඉතින් ශුද්ධාත්මන් වහන්සේ ඔබගේ මිත්‍රයා විය යුතුමයි. He has to be not just the Lord but a friend, a guide, a friend that closest to you stick who sticks to you more than your brother. උන් වහන්සේ ඔබට ඒ ළඟව සිටින මිත්‍රයෙක් වෙන්නට ඕනේ. ඒ ඔබත් සමග රැඳී සිටින ඔබගේ සහෝදරයාට වඩා ළඟ කෙනෙක් වෙන්නට ඕනේ. And it takes time. ඒකට කාලය අවශ්‍යයි. You know, to make a friend you must be willing to talk, willing to listen, willing to spend time. යහලුකමක් ඇති කරගන්නට ඔබ කතා බහ කරන්නට ඕනේ, සවන් දෙන්නට ඕනේ, කාලය වැය කරන්නට ඕනේ පුද්ගලයා සමග. It's not just coming to church and going bye bye and you know coming next Sunday to church. හැම ඉරිදාම සභාවට පැමිණලා නැවත ගිහිල්ලා ආයිමත් එන එක නෙමෙයි මේ තුලින් කරන්න බෑ. You know we used to sing a beautiful hymn called What a Friend We Have in Jesus. අපි අලංකාර ගීතිකාවක් ගායනා කරා ඒ යේසුස් වහන්සේ තුල කෙතරම් අනර්ග මිත්‍රත්වයක් මට තිබෙනවද කියලා. Yeah. And you know that song actually is singing about the Holy Spirit. ඒ ගීතිකාව ඇතුළේ ගායනා කරන්නේ ශුද්ධාත්මන් වහන්සේ ගැනයි. You know it is the Holy Spirit who is with us now. ශුද්ධාත්මන් වහන්සේ තමයි අපත් සමග දැන් සිටින්නේ. And he is wanting to be our friend. උන්වහන්සේ කැමැතිව සිටිනවා අපගේ මිත්‍රයා ලෙස සිටින්නට. To come to him constantly. නිරන්තරයෙන්ම උන්වහන්සේ වෙතට පැමිණෙනවට. To talk to him, to listen to him. උන්වහන්සේ සමග කතා කරන්නට උන්වහන්සේට සවන් දෙන්නට. Hallelujah. Hallelujah. If the Holy Spirit is a stranger to you, ශුද්ධාත්මන් වහන්සේ ඔබට ආගන්තුකෙක් නම්, you will not be able to trust him. ඔබට ඔහුව විශ්වාස කරන්නට බැරි වෙනවා. Because today many Christians cannot trust God and his word. බොහෝ කිතුනුවන්ට දෙවියන් වහන්සේගේ වචනය දෙවියන් වහන්සේවත් විශ්වාස කරන්නට බැරි තැනක සිටිනවා. Because they are full of doubts, you know, will God do this? What about this? මන් දොන්ට බොහෝ සැකයන් තිබෙනවා දෙවියන් වහන්සේට මේක කරන්න පුළුවන්ද කරයිද මේ වගේ. But when the Holy Spirit, when God becomes your friend, namu deviyan wahanse shudathman wahanse obage mitraya bawata patthunahama, and when you know him, oba unwahanse wa handuna gaththahama, all your doubts will be dispelled, obage hama sakayakma duru wenawa, you will be able to trust him, obata unwahanse wishwas karannata hakiyawa labenawa, you will be able to trust him with your future, obage anagathe samaga unwahanse wishwas karannata haki wenawa, you will be able to trust him with your money, obage mudal samaga unwahanse wishwas karannata haki wenawa, you will be able to trust him with your marriage partner, obage vivaha සහකරු ගැන ඔබට උන්වහන්සේ විශ්වාස කරන්නට හැකි වෙනවා. So God wants us to have a personal relationship with him. ඉතින් දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙලු උන්වහන්සේ සමග අපි පෞද්ගලික සම්බන්ධතාවය ගොඩනගා ගැනීමයි. You know this is what I want to encourage you to do. මේක තමයි අද දවසේ ඔබට ධෛර්යමත් කරන්න කරන්නට. Let the Holy Spirit be a friend to you. ශුද්ධාත්මන් වහන්සේට ඔබගේ මිත්‍රයා වන්නට ඉඩ හරින්න. Where you will not feel that you are alone. ඔබ එවිට ඔබට හැඟෙන්නට යන්නේ කිසි දවසක ඔබ තනිව සිටින බව. Where you feel God is constantly guiding you. ඔබට නිරන්තරයෙන් හැඟෙයි දැනේ දෙවියන් වහන්සේ ඔබට මඟ පෙන්වන බව. And when he guides you, your life will be continually forward and upward. උන්වහන්සේ ඔබට මඟ පෙන්වනට ඔබගේ ජීවිතයේ ඉදිරියටත් ඉහළටත් පමණයි ගමන් කරන්නට යන්නේ. That God becomes your father and your friend. දෙවියන් වහන්සේ ඔබගේ පියාණන් වහන්සේ ඔබගේ ළඟම මිතුරා බවට පත් වෙනවා. What a life that God has called us. කතරම් අලංකාර ජීවිතයකටද අපව කැඳවා තිබෙන්නේ. This is the life that God has called us. මේක තමයි අපිව කැඳවා ඇති ජීවිතය. This is not another religion. මේක තවත් ආගමක් නොවේ. It is a relationship. මේ ඇවිල සම්බන්ධතාවයක් ගැනයි. With someone who loves us that he gave his own life for us. උන්වහන්සේගේම ජීවිතය දුන්නා වූ ඒ දෙවියන් වහන්සේ ගැනයි. And this is the friend. මේ තමයි අපගේ මිත්‍රයා. Shall we stand up? අපි නැගිට සිටිමු. Hallelujah. Hallelujah. Are you blessed this morning? ඔබ ආශිර්වාද ලැබුවද මේ උදෑසන? Do you know the Holy Spirit? ඔබ දන්නවද හඳුන්වනවද ශුද්ධාත්මන් වහන්සේව? Do you know the Holy Spirit? ඔබ ශුද්ධාත්මන් වහන්සේව හඳුන්වනවද? You know this morning I want to pray for you. මේ උදෑසන මම කැමතියි ඔබට යාඥා කරන්නට. If you're not close to the Holy Spirit, ඔබ ශුද්ධාත්මන් වහන්සේට ළඟින් සිටින කෙනෙක් නොවේ නම්, I want you to take time this week. මම කැමතියි මේ සතියේ ඔබ කාලය අරගන්න. To talk to the Holy Spirit. ශුද්ධාත්මන් වහන්සේ සමග කතා කරන්න. Do you know that you can talk to the Holy Spirit? ඔබ දන්නවද අපිට ශුද්ධාත්මන් වහන්සේ සමග කතා කරන්නට පුළුවන් බව? You know many Christians they speak to the Father or they speak to Jesus. බොහෝ කිතුනුවන් එක්ක පියාණන් වහන්සේට එහෙමත් නැත්නම් යේසුස් වහන්සේට කතා කරනවා. Nothing wrong with that. ඒකේ කිසිම වරදක් නැහැ. You know, when you say Jesus, ඔබ යේසුස් කියලා අමතන විට actually it's the Holy Spirit who will respond. ඇත්තටම ශුද්ධාත්මන වහන්සේ තමයි ඒකට ප්‍රතිචාර දක්වන්නේ. But you can also speak to the Holy Spirit. ඒ වගේම ඔබට ශුද්ධාත්මන වහන්සේට කතා කරන්නට පුළුවන්. You can recognize him. ඔබට පුළුවන් ශුද්ධාත්මන වහන්සේව